මන්දක අර්ජුන රණතුංග ඇමතිතුමා පත්තරයකට කියනවා මේ මේකට ශ්‍රී ලංකාවේ කොටස විරුද්ධ නැහැ බොරු. අර්ජුන රණතුංග මන්තුමා කියලා තියෙන බොරු. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ සන්ධානයේ කිසිවෙක් 20 වෙනි සංශෝධනයට විරුද්ධ නැහැ. මොකද නැහැ අර්ජුන රණතුංග මන්තුමා විරුද්ධද කියලා. ඒ නිසා මේ 20 වෙනි සංශෝධනයේ වහම ගේන්න. මොකද හේතුව මේ 20 වෙනි සංශෝධනයේ ජනතාව ඉල්ලපු එක. විශ්ව සංශෝධන කරන්න බැරි නම් බහුතරයක් ඉන්න අපිට දෙන්න ආණ්ඩුව. අපිට ආණ්ඩුව දීලා දවස් 30ක් යන්ට මත්තෙන් 20 වෙනි සංශෝධනය සම්මත කරලා පෙන්නන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති කෙනෙක් එක්ක අපි මැතිවරණයට පෙරම විශ්ව සංශෝධනය කරලා පෙන්නන්න.